යුද ගැටුම්වලදී සිදුවන කිසිම ඝාතනයක් යුද අපරාධයක් කියලා අපි පිළිගන්නේ. එහෙම නැත්නම් යුද කරන්න බෑනේ. කවුරුවක්වත් මැරෙන්නේ නැත්නම් හැමෝම යුද කරයි. මිනිස්සු සුදු කොඩිය උස්සගෙන එනකොට වෙඩි තියලා මරලන්නේ. ඒක සරත් පොන්සේකත් මහත්වයත් මම දැක්කාති කියලා තියෙනවා. එතුමානේ හැමදෙස්සෙම මේ වෙනුවෙන් කතා කරන්නේ. මම කිසිම කෙනෙක්ව යුද අපරාධ මේකට යන්නේ නැහැ. නමුත් එතුමත් කියනවා. කොහේ හරි ගිහිලා ළමෙක්ව දූෂණය කරලා මරනවා නම්, දරුවෝ පැහැරගෙන ගිහිලා නිකන් මරනවා නම් යුද බිමේ නැතුව. ඒවට ඒ පුද්ගලයා වග කියන්න ඕන. යුද්ධය මුවාවෙන් අපරාධ කළා තියෙනවා නම් ඒක වෙනම කතාවක්. ඒක ඕනම රටක් ඒක කරනවා. ඒ ආරෙන්නේ යුද්ධය නිසා. ඒ ගැටුමේදී යම් කෙනෙක් මිය ගියව කිසිම එකක් යුද අපරාධයක් වශයෙන් අපි පිළිගන්නේ. ඒ යුද්ධයේ තීන්දුව ගත්තේ අපි. ඒකට අපරාධයට සම්බන්ධ අපි. ඒකට අපේ අන යටතේ තමයි රණවිරුවන් කරන්නේ.